දිනසියක් ඇතුළත මෙන්න මේ මේ දේවල් කරලා හදනවා කියලා දැන් ඒක පුළුවන් තරම් කරනවා. හැබැයි ඒව ඉටු කරන්නට ඉන්න අය අර පරණ රාමුව තුළ දූෂ්‍ය වෙච්ච අය. මේවා දැන් සුද්ධ කරලා හොදලා ගන්න වෙනවා. කොහොම අපුල්ලනවද මන් දන්නේ නැහැ. අපි මේවා නිදහසට කරුණු කරගෙන අපේ යුතුයකම් එකක්වත් ඉටු නොකර ඉන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් අපිට මේ රටේ ජනතාවගේ ඉවසීම අවශ්‍යයි, ක්‍රියාකාරී සහයෝගය අවශ්‍යයි. ජනතාවට අපි අවස්ථාව ලබලා දෙනවා. හෙට අනිද්දා තවත් මහ මැතිවරණයක් එනවා. ඒ හදන නව ආණ්ඩුවෙන් වසර පහක් ඒ ආණ්ඩුව බලේ ඉන්නවා. කවුරු හෝ වේවා අලුත් ක්‍රම සහ විදි හදලා දෙනවා. ජනතාවට තමාගේ ගම්මට්ටමේ, පළාත් මට්ටමේ ආණ්ඩුවල සිද්ධ වෙන ක්‍රියාවන් වලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා ඒවැය වෙන වැරදි හොයලා ඒව හරිගස්සන්න පුළුවන් බලතල නීති රීති අපි හදන්නට බලාපොරොත්තු වෙනවා.